නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස මහා භායි මහා නාම අපාපකං තේ මරණං භවෙස්සති අපායිකා කාල කිරියං චතෝ හිකෝ මහා නාම ධම්මේහි සමන්නාගතෝ අරිය ශාවකෝ නිබ්බාන නින්නෝ හෝති නිබ්බාන පෝනෝ නිබ්බාන පම්භාරෝති ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි සදහවත් වාසනාවන්ත පින්නතුනි ඇමරිකා එක්සත් ජනපදයේහි කැලිෆෝනියා ප්‍රාන්තයේහි උතුරු කැලිෆෝනියාවෙහි මිල්පීටස් බෞද්ධ විහාරස්ථානයේහි වස් කාලයේ සිදු කෙරෙන ධර්මදේශනා මාලාවෙහි අද දිනට නියමිත ධර්මදේශනාවට හුඟක් දෙනටයි සූදානම් වන්නේ. ප්‍රථමයෙන්ම අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේලාට කෘතඥතාවය දක්වලා උන්වහන්සේගෙන් අවසර පතනවා මේ ධර්මදේශනාව සිදු කිරීම සඳහා. ගෞරවනීය සාන්ත ස්වාමින් වහන්සේත් එවැගේම සුජාත ස්වාමින් වහන්සේගේ ආරාධනා මත සිදු කෙරෙන පින්කම් මාලාවෙහි අද දින අප මේ ධර්ම දේශනාව පවත්වන්නටයි බලාපොරොත්තු වන්නේ. මේ පින්කම තුලින් ජනිත කරගන්නා වූ මේ උතුම් කුසල ඵලය උන්වහන්සේලාගේ අධ්‍යාපනික ආධ්‍යාත්මික දිව්‍ය සඵල කරගන්නට මේ උතුම් කුසලයාත් හේතු වාසනා වේවා කියන පැතුමෙන් අප ධර්ම දේශනාව ආරම්භ කරන්නට බලාපොරොත්තු වන්නේ. අද අප මාතෘකාවස්යෙන් තෝරාගත්තේ සංයුත්ත නිකායෙහි සෝතාපට්ටි සංයුත්තයට අයිති සරකාණි කියන වග්ගයේ එන ဒုတိය මහානාම කියන සූත්‍රය. ဒုတိය මහානාම සූත්‍රයයි අද අප තේමා කරගත්තේ. මේ සූත්‍රයෙන් ප්‍රධාන වශයෙන්ම සඳහන් වන්නේ සුගතිගාමී වීමටත් එවැගේම නිර්වාණ අවබෝධය සඳහාත් මූලික පදනම සැකසෙන කාරණා කීපයකයි විස්තර වන්නේ. අප මේ සද්ධර්මයක් ලබන්නේ සසර කළා වූ මහා පුණ්‍ය කර්මයක ආනිසංසයක් විදියට. ඔබත් මාත් මේ ලැබලා තියෙන සුගතිය මනුසාත්ම භාවයක්. සුගතියක් ලැබුව විතරක් නෙවෙයි ඔබ අප හැමදෙනාම පරිපූර්ණ මිනිස් ජීවිතයක් ලැබලා තියෙනවා. අංග ප්‍රත්‍යංගයේ විකලත්වයක් නොමැතිව හොඳ බුද්ධියක් සහිතව සුගතියක ඉපදෙන ලැබෙන්නේ සසර කළා වූ මහා පිනක කුසලයක ආනිසංසයක් විදියටයි. අප සුගතියක් ලැබුවා විතරක් නෙවෙයි ඒ ලබන කාලේ සම්බුද්ධ ශාසනයක් පවතින කාලයකයි අපට උපදිනට අවස්ථාව ලැබුණේ. සුගතියක් සහ බුද්ධෝත්පාද කාලයක් කියන මේ දෙකම එකට මුණ ගැසීම අතිශය දුර්ලභ අවස්ථාවක් විදියටයි සලකන්නේ. ඉතින් පින්නතුනි අන්නේ සම්බුද්ධ ශාසනයක් ලැබූ අවස්ථාවේ අපේ දසවන් වලින් ලබන ඉහළම ප්‍රතිඵලය තමයි බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන් ඇසුරු කරගෙන මේ සද්ධර්මයේ ශ්‍රවණය කිරීම. අපේ ජීවිත වලින් ලබන උතුම්ම දේ ගැන අනුත්තරීය සූත්‍රයේ දේශනා කරනවා. අපි කෙනෙකුට උපස්ථාන කරනවා නම් ඒ බුදුරජාණන් වහන්සේට සංඝ රත්නයේ කරන උපස්ථානය. අපේ යම්කිසි කෙනෙක් අනුගමනය කරනවා නම් ඒ සංඝ රත්නය අනුගමනය කිරීම. අප යමක් අසනවා නම් ඒ ඇසීම ධර්ම ශ්‍රවණය. අපි දර්ශන සම්පත්තිය විදියට දසනානුත්තරී විදියට යමක් ලබනවා නම් ඒ සසර ජීවිතයේ පිළිබඳව කර්මය සහ සංසාර චක්‍රය පිළිබඳව දැක්මක් ඇති කර ගැනීම. ඒ නිසා අපේ ජීවිතයේ වඩාත්ම ඉහළ තලයකට ගන්නට ධර්ම ශ්‍රවණිය තුලින් අපේ දර්ශනය නිවැරදි මඟට යොමු කරගෙන මේ ධර්ම මාර්ගය ඉදිරියට ගමන් කිරීම බෙහෙවින්ම වැදගත් වෙනවා. ඉතින් පින්වතුනි ඔබට මේ අවස්ථාව ලැබුණු මොහොත ගැන හුඟක් සතුටට පත්වන්න. ඔබේ ජීවිතේ නොඑක් දේවල් ඔබ ලබලා ඇති. ඒ සියලුම දේවල් අතුරින් මේ බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන ධර්ම ශ්‍රවණය කරන අවස්ථාව ලැබීම තමයි ඔබ අප ජීවිතේ ලැබපු ඉහළම ප්‍රතිඵලෙ විදියට නිතර නිතර දිනපතාම සිහිපත් කළ යුතු කාරණයක්. අන්නේ සිහි කරන පමණට අපි මේ ජීවිතෙන් උපරිම ලෙස ප්‍රතිඵල නෙලා ගන්නවා. ඉතින් ඒ සඳහා ප්‍රධාන වශයෙන් හේතු වන්නේ ධර්ම ශ්‍රවණය කිරීම. ධර්ම ශ්‍රවණයේ කියන කාරණේ ලැබෙන්නේ කල්යාණ මිත්‍රාශ්‍රයේ ප්‍රතිඵලයක් විදියට. අන්නේ කල්යාණ මිත්‍රයන් වෙතින් ධර්ම ශ්‍රවණය කරනකොට අපට අපේ ජීවිතයේ ස්වභාවය ගැන තේරුම් ගන්න අවස්ථාව ලැබෙනවා. භාගතුන් වහන්සේ මේ සූත්‍රය දේශනා කරන්න හේතුනේ මහානාම කියන ශාක්‍ය රජතුමා. කිඹුල්ලත්පුර හිටිය ප්‍රාදේශීය රජවරුන්ගෙන් එක්තරා රජ කෙනෙක් තමයි මහානාම ශාක්‍ය කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේගේ ඥාති සහෝදරයෙක් වශයෙන් සලකන්නේ. සුදෝදන රජතුමාගේ වැඩිමල් සහෝදරයෙක්ගේ පුත්‍රයෙක් තමයි මහානාම කියලා කියන්නේ. ආනන්ද හාමුදුරන් වහන්සේගේ වැඩිමල් සහෝදරයා. ඉතින් මේ මහානාම ශාක්‍ය නිරතුරුව බුදුරජාණන් වහන්සේ ඇසුරු කළා. ස්වාමීන් වහන්සේලා ඇසුරු කළා. ඇසුරු කරමින් ඔහු ජීවිතයට ධර්මාලෝකය ලබා ගත්තා. දිනක් බුදුරජාණන් වහන්සේ කිඹුල්ලත්පුර නිග්‍රෝධාරාමයේහි වැඩවාසය කරන අවස්ථාවේදී මේ ශාක්‍ය රජතුමා බුදුරජාණන් වහන්සේ හමු වෙනට ආවා. ඇවිල් උන්වහන්සේට ගරුසරු දක්වලා එකත් පසෙක ඉඳගත්තා. ඒ ඉන්න ගමන් උන්වහන්සේට කරුණු කිහිපයක් සඳහන් කරනවා. ස්වාමීනි, මේ කිඹුල්ලත් පුරවරය ඉතාම ශස්ත්‍රීය ප්‍රදේශයක්, බොහොම අලංකාර ප්‍රදේශයක්, බොහෝ සම්පත් වලින් ගැවසීගත්ු ප්‍රදේශයක්, බොහෝ ජනතාවකගෙන් ගැවසීගත්ු ප්‍රදේශයක් කපිලවස්තුව කියලා කියන්නේ. ඉතින් මේ කපිලවත්ත පුරවේහි නිග්‍රෝධාරාමයේ ඔබ වහන්සේ වැඩවසනකොට මා නිරතුරුව ඔබ වහන්සේ ඇසුරු කරනවා. ඒ වගේම ප්‍රියමනාපෝ ස්වාමීන් වහන්සේලා ඇසුරු කරනවා. මේ ඇසුරු කරනකොට මට එක ලොකෝ ධර්ම ප්‍රතිලාභයක්. මම ඉතාම සතුටින් කාලය ගත කරනවා. චිත්ත ප්‍රසාදයෙන් වාසය කරනවා. එහෙම මා බුදුහාඳුරන්ගේ සමීපෙහි සංඝරත්නයේ සමීපෙහි ඉතාම සතුටින් කාලය ගත කරලා මම නිවසට ගියාට පස්සේ මම නොඑක් විදියේ කාර්යයන්ගෙන් සංකීර්ණ ජීවිතයක් ගත කරනවා. ඇත් අශ්‍රිය පාමල කියන මේ සිවුරඟ සෙනඟ මා ඇසුරු කරනවා. අන්‍ය අවස්ථාවේදී මගේ අර හිතේ තියෙන ප්‍රසන්න භාවය සිහිය නුවණ ටිකක් අඩු වෙනවා. රජතුමා සඳහන් කරනවා මා ඔබ වහන්සේගේ සමීපේ ඉන්නකොට බොහොම හිතමනාපව ප්‍රසන්න වාසය කරනවා. හැබැයි ඔබ වහන්සේගෙන් නික්මලා මා නිවසට ගියාට පස්සේ මම ඇත් සේනාව ඇසුරු කරනවා. ඒ ඇත් සේනාවෙහි බොහොම කැළඹෙච්ච, අසංවර සීලී, බ්‍රාන්ත වෙච්ච අස්යන් මම ඇසුරු කරන්න සිද්ධ වෙනවා. ඇතුන් ආශ්‍රය කරන්න සිද්ධ වෙනවා. රත, ගැල් ආදිය මම ආශ්‍රය කරනවා. ඒ දේවල් ඇසුරු කරනකොට ඒ වාගේ තියෙන අසංවර භාවය, බ්‍රාන්ත භාවය, සංකීර්ණ ස්වභාවය, කැළඹුණු ස්වභාවය නිසා මගේ හිතත් කැළඹීමටපත් වෙනවා. බුදුරජාණන් වහන්සේ ගැන තියෙන සිහිය මට නැති වෙලා යනවා. සංඝරත්නය පිළිබඳව තියෙන සිහිය මට නැති වෙලා යනවා. මේ කාර්යබහුල ජීවිතයක් ගත කරන අවස්ථාවේදී ස්වාමීනි භාගතුන් වහන්සේ මා මෙන්න මේ අවස්ථාවකදී මිය ගියෝතින් බ්‍රාන්ත වූ නැත්තම් කැළඹුණා වූ ඇතුන් සමග කටයුතු කරන අවස්ථාවකදී කැළඹුණා වූ අස්යන් සමග, රත සමග, ගැල් සමග, ඒ වගේම එවැනි අසංවර සීලයේ කැළඹුණු පුරුෂයන් සමග කටයුතු කරන අවස්ථාවකදී මගේ සිහිය නැති වෙච්ච අවස්ථාවකදී මා මිය ගියොතින් මගේ පරලොව ගතිය, ඊළඟ ජීවිතය, යලි උපත කොයි වගේ ස්වභාවයකට පත් වෙන පුළුවන්ද කියලා ප්‍රශ්න කළා. මේක පින්නතුනි අප බොහෝ දෙනාට තියෙන ප්‍රශ්නයක්. නොඑක් විදිහ අපි දාන ආදී පින්දහම් කරනවා, බුද්ධ වන්දනා ආදී කරනවා, ස්වාමීන් වහන්සේලා ඇසුරු කරනවා, දාන ආදී පින්දහම් කරනවා, බණ අහනවා. අන්න එවැනි ස්වභාව යුක්තව අපි හිටියත් ගෘහස්ත ජීවිත ගත කරනකොට අපි නොඑක් විදිහෙහි කාර්යබහුල ජීවිත ගත කරනවා, කලබලකාරී ජීවිත ගත කරනවා. අන්න එවැනි අවස්ථාවකදී ලෙඩ දුක්වලට පත් වෙලා හෝ වෙනත් අනතුරකින් මා මිය ගියොතින් අපේ පරලෝකගතිය කොයි වගේ වේද කියන හැඟීමක් ප්‍රශ්නයක් බොහෝ බෞද්ධයන්ට තියෙනවා. අන්නේ ප්‍රශ්නෙම තමයි මීට සියවස් 25කට කලින් මේ මහා නාම සාක්‍යත් බුදුරජාණන් වහන්සේ වෙතින් විමසුවේ. මේ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ කෙනෙක් දැක්ක ගමන්ම ඒ තැනැත්තාගේ ස්වභාවය හොඳට දන්න උත්තමේ. උන්වහන්සේට තිබුණ චේතෝපරිය ඥානය කියලා එකක් වෙනත් කෙනෙක්ගේ සිත පිරිසින් දැනගන්න පුළුවන් හැකියාවක් තිබුණා. ඒ වගේම ආස්‍යානුසය කියලා ඥානයක් තියෙනවා. බුදුහාඳුරන්ට පමණක් සුවිශේෂ වෙච්ච ෂඬසාධාරණ ඥානවලින් එකක් වෙච්ච යම්කිසි කෙනෙක්ගේ කෙලෙස් ආශ්‍රව වශයෙන් අනුශය වශයෙන් කොයිතරම් ප්‍රමාණයක් තියේද කියලා බුදුහාඳුරන්ට දැනගන්නට පුළුවන්, දැක ගන්නට පුළුවන්. ඒ වගේම ඉන්ද්‍රිය පරෝ පරියත් ඥානය තිබුණා. බුදුරජාණන් වහන්සේට පමණක් අනන්‍ය වෙච්ච මේ ඉන්ද්‍රිය පරෝ පරියත් ඥානයෙන් බුදුහාඳුරන්ට බලන්න පුළුවන්කම තිබුණා. යම් කිසි තැනැත්තෙක් ශ්‍රද්ධාදී ඉන්ද්‍රිය ධර්ම කොයිතරම් දියුණු කළද මේ මොහොතේ ඉන්නේ කියන එක උන්වහන්සේට බලන්න හැකියාව තිබුණා. ඒ වගේම අනාගතංස ඥානය තිබුණා. අනාගතේ වෙන දේවල් කලින්ම දැනගන්නට පුළුවන් නුවණක් තිබුණා. මෙන්න මේ ඥානයන් උපයෝගී කරගෙන බුදුරජාණන් වහන්සේ මේ අවස්ථාවට පිළිතුරු සපයනවා. මහානාම සාක්‍යයට සඳහන් කරනවා, මා බහයි මහානාම, මා බහයි මහානාම, මහානාම ඔබ බය වෙන්න එපා, ඔබ බය වෙන්න එපා. අපාපකන්තේ මරණං භවිස්සති, ඔබගේ මරණය ලාමක දෙයක් වෙන්නේ නැහැ, ඒක අලාමක දෙයක්. ඒ වගේම අපායිකා කාල කිරියා, ඔබගේ කලුරිය කිරීම ලාමක දෙයක් වෙන්නේ නැහැ. ඇයි ඒකට හේතුව? චතෝහිකෝ මහානාම ධම්මේහි සමන්නාගතෝ අරිය ශාවකෝ නිබ්බාන නින්නෝ හෝති, නිබ්බාන කෝනෝ, නිබ්බාන පබ්බහරෝ. මහානාම කිසියම් ආරි ශ්‍රාවකේ කාරණා හතරක් නිතර පුහුණු කළ තියෙනවා නම් ඔහු නිර්වාණයට නැමුණු කෙනෙක්, නිර්වාණය පැත්තට නැඹුරු වෙච්ච කෙනෙක්, නිර්වාණය අභිමුඛකට වාසය කරන කෙනෙක් කියලා සඳහන් කළා. එතකොට මහානාම සාක්‍ය අර පරලෝක ගැන ප්‍රශ්න අහනකොට බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා, මහානාම යම්කිසි ශ්‍රාවකයෙක් කරුණු හතරක් නිතර පුරුදු පුහුණු කළ තියෙනවා නම් එහි ආනිසංස විදියට ඒ තැනැත්තා නිවන නැඹුරුව, නිවනට නැමිච්ච, නිවන අභිමුඛ කොට වාසය කරන කෙනෙක්. මොනවද ඒ කාරණා හතර? ඒ කාරණා හතර තමයි බුද්ධේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ හෝති. බුද්ධ රත්නයේ කෙරෙහි, බුදුරජාණන් වහන්සේ කෙරෙහි අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ හෝති. නොසෙල්ලෙන ශ්‍රද්ධාවෙන් යුක්ත වූයේ වෙයි. ධම්මේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ හෝති. ධර්මයේ පිළිබඳව නොවෙනස්වන අචල වූ ශ්‍රද්ධාවෙන් යුක්ත වූයේ වෙයි. සංඝේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ හෝති. සංඝ රත්නයේ කෙරෙහි නොසෙල්ලෙන ශ්‍රද්ධාවට පැමිණියේ වෙයි. ඒ වගේම සමාධි සංවත්තිනිකේහි අරියකන්තේහි සීලේන සමන්නාගතෝ හෝති. සමාධියට නැඹුරු වෙච්ච ආර්යයන් විසින් අගය කළා වූ සිල්වන්ත භාවයෙන් යුක්ත වූයේ වෙයි. මෙන්න මේ කරුණු හතරෙන් යම් කිසි කෙනෙක් පරිපූර්ණ වාසය කරනවා නම්, බොහොම ඉහළ මට්ටමින් වාසය කරනවා නම්, ඒ තැනැත්තා නිවනට නැඹුරුව, නිවනට නැමිලා, නිවන අභිමුඛ කරගෙන වාසය කරන කෙනෙක් කියලා සඳහන් කළා. උන්වහන්සේ මෙතෙන්දී උදාහරණයක් දක්වනවා. කිසියම් ගහක් තියෙනවා නම් ඒ ගහ තියෙන්නේ නැගෙනහිර පැත්තට නැමිලා නම්, කිසියම් ගහක් තියෙනවා ඒ ගහ නැගෙනහිර පැත්තට බෙහෙවින්ම නැමිලා තියෙන්නේ. අන්නේ නැගෙනහිර පැත්තට නැමිච්ච ගහ කොතනින් කැපුවත්, කොයි පැත්තෙන් කැපුවත් ඒ ගහ වැටෙන්නේ කොහටද කියලා ඇහුවා. මහානාම සාක්‍ය කියනවා, ස්වාමීනි නැගෙනහිර පැත්තට යම් කිසි ගහක් නැමිලා තියෙනවා නම් ඒ ගහ කොයි පැත්තෙන් කැපුවත් වැටෙන්නේ ඒ නැමිච්ච පැත්තට, නැගෙනහිර පැත්තට. භාගතුන් වහන්සේ සඳහන් කරනවා, මහානාම සාක්‍ය අන්නේ වගේම තමයි යම්කිසි කෙනෙක් මේ නිවන පැත්තට නැමිලා ඉන්නවා නම් බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන කෙරෙහි ආචර ප්‍රසාදයෙන් ආරේකාන්ත සීලෙන් යුක්තව නිවනට නැඹුරුව නිවනට නැමිලා නිවන අභිමුඛ කරගෙන යම්කිසි කෙනෙක් වාසය කරනවා නම් එතනත්තා නිවන පැත්තටමයි යන්නේ සුගතිය පැත්තටමයි යන්නේ කියලා සඳහන් කළා. මෙන්න මේක තමයි පින්නතුන් මේ සූත්‍රයේ තියෙන සාරාංශය. එතකොට මේ සූත්‍රයෙන් අපට ප්‍රධාන වශයෙන් කරුණු කිහිපයක් දැක ගන්නට පුළුවන්. ශ්‍රාවකයෙක් ලෙස ලබන්නට පුළුවන් ඉහළ දියුණුව මොකද්ද? ශ්‍රාවකයෙක් වශයෙන් කළ යුතු කාර්ය මොකද්ද කියන කාරණය මේ සූත්‍රයෙන් පැහැදිලි වෙනවා. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරද්දී උන්වහන්සේ ශ්‍රාවකයන්ගේ මෙලව ජීවිතය සඵලවන්නටත් මරණින් මතු ජීවිතය සුගතිගාමි වන්නටත් නිර්වාණ අවබෝධය සාක්ෂාත් කරගන්නටත් හේතු වන විදියට ධර්ම දේශනා කළා. වරක් දීඝඥානකෝලිය වැග්ගපජ්ජ බුදුරජාණන් වහන්සේ වෙත ඇවිල්ලා ප්‍රශ්න කළා. ඔව් වහනවා ස්වාමීනි, මෙලව ජීවිතය සඵල කරගන්න අපි මොකද කරන්න ඕන? මරණින් මතු ජීවිතයේ පරලෝක ජීවිතය සඵල කරගන්න අපි මොකද කරන්න ඕන කියලා ඇහුවා. එතෙනි බුදුහාඳුරහට මෙලව ජීවිතය සඵල කරගන්නට උත්සාහයෙන් වැඩ කිරීම, ඒ වගේම තමා හරියම්ම කරන දේ රැක ගැනීම, කලණ මිතුරන් ඇසුරු කිරීම, ඒ වගේම ආදායමට සරිලන විදියට වියපැහැදම් කිරීම කියන මේ කරුණු ටික මෙලව ජීවිතය සඵල කර ගැනීම සඳහා දේශනා කළා. ඊළඟට උන්වහන්සේ දේශනා කරනවා පරලෝක ජීවිතය සඵල කරගන්න හේතු වන කාරණා හතරක්. ඒ තමයි සද්ධා සම්පදා, සීල සම්පදා, ඒ වගේම ඡාග සම්පදා සහ පඤ්ඤා සම්පදා කියලා. ශ්‍රද්ධාවන්ත භාවය, සිල්වන්ත භාවය, ඒ වගේම ත්‍යාගවන්ත භාවය සහ ප්‍රඥාවන්ත භාවය කියන මෙන්න මේ කරුණු හතර මරණය මතු ජීවිතය සඵල කරගන්නටත් නිවන වෙත සමීප වන්නටත් හේතු වෙනවායි කියලා. එතකොට පින්නතුනි, අප ධර්මශ්‍රවණය කරනකොට ඒ ධර්මශ්‍රවණය කිරීම ඔස්සේ අපි නිවැරදි දැක්මක් ලබා ගත්තනම්, සම්මා දිට්ඨියක් ලබා ගත්තනම් අපට දෛනික ජීවිතය සඵල කරගන්න ආකාරය අපට අවබෝධ වෙන්නට ඕන. අපි මේ ජීවිතය ලබා ගත්තේ සසර කලාව ලොකු පින කනිසංශයක් විදියට. ඒ පින නිරතුරුව අඩුවෙමින් තියෙන්නේ, ගෙවෙමින් තියෙන්නේ. එනිසා අපි දක්ෂ වෙන්නට ඕනේ අඩුවෙන පින වේගෙන් පුරව ගන්න විදියේ කුසල දහම්වල නිතර නියුක්ත වෙන්නට ඕන. නැත්තම් අපේ කුසලයේ දුර්වල වෙලා අපේ අකුසල ඉස්මතු වෙන්න පුළුවන්. ඇතැම් විට අපි ආත්මවාසිය ගන්න සුගතිය ඉඳලා ඒ සුගතිය ඉන්නට තිබෙච්ච කුසල කර්ම ඉවර වෙලා මේ ගත කරන ජීවිතයේ සුගතිය ඉන්න අවසානාත්ම භාවය වෙන්න පුළුවන්. මේ කර්ම ටික ගෙවුනට පස්සේ අපට ඉතුරු වෙන්නේ ඇතැම් විට දුගතිගාමි වෙන්න තියෙන කර්ම ටිකක් වෙන්න පුළුවන්. ඒක අපි කොයිතරම් දුරට තියෙනවාද කියන එකක් දන්නේ නැහැ. අනේ නිසා අපට සිද්ධ වෙනවා නිරතුරුව දාන ආදී පින්දම් සිදු කරන්නට. දානමේ වශයෙන්, සීලමේ වශයෙන්, භාවනාමේ වශයෙන් අපේ කුසල දහම් සිදු කරන්නට ඕන. ඒ සඳහා කැමැත්තක්, ඡන්දයක් ඇති කරගන්නට ඕන. අන්නේ තුලින් අපට එකතකින් අතීත වශයෙන් එන අකුසල කර්ම යටපත් කරන්නටත්, අපේ කුසලයේ දිනු කරගන්නටත් අපට මේ කාරණා හේතු වෙනවා. අන්නේ පින්කම් අතුරින් විශේෂ පින්කමක් විදිහට සැලකන්නේ මෛත්‍රී භාවනාව. අපි බොහෝ විට සමාජගත ජීවිතයේදී හිත අපේ දුර්වලවන්නේ, හිත අකුසලයට නැඹුරුවන්නේ හිතේ තියෙන අමනාපයෙන් හින්දා. වෙනත් අය පිළිබඳව තියෙන ද්වේෂය, අමනාපය අපට බෙහෙවීම හේතු වෙනවා අපේ ජීවිතයේහි අඳුරු පැත්ත වැඩි වෙන්නට. අන්න ඒ නිසා බුදුදහමෙන් නිතර අවධාරණය කරනවා ලෞකික කුසල් වලින් ඉහළම කුසලයේ විදිහට දක්වන්නේ මෛත්‍රී භාවනා වැඩිම. මෙත්තා, චේතෝ විමුති සූත්‍රය ආදී සූත්‍ර රැසක මෙහි ආනිසංස දක්වලා තියෙනවා. අන්න ඒ නිසා අපි දක්ෂ වෙන්නට ඕන අපේ මෙලව ජීවිතය සඵල කරගන්න විදියට හැකිතාක් දුරට ඉහළම කුසලයක් තුළ වාසය කිරීම. ඊළඟ කාරණේ තමයි මරණින් මතු ජීවිතය සාර්ථක වන්නට බුදුරජාණන් වහන්සේ කෙරෙහි අපි ශ්‍රද්ධාව ඇති කරගන්නට ඕන. උන්වහන්සේ තුළ තිබුණා වූ අරහං සම්මා සම්බුද්ධ ආදී මේ උතුම් සම්බුදු ගුණ තේරුම් අරගෙන මස්සරණ ගියා වූ මගේ ශාස්ත්‍රුන් වහන්සේ මේ වගේ උත්තමෙක් නේද? මහා කරුණාවෙන් හා මහා ප්‍රඥාවෙන් ඉහළටම හිත දිනු කරපු උත්තමෙක් නේද මස්සරණ ගිහිලි ඉන්නේ කියන කාරණය නිතර නිතර සිහි කළා අපට මේ බුදු ගුණ භාවනාවක් විදිහට වඩන්න පුළුවන් නම් බුද්ධානුස්සති භාවන වඩන්න පුළුවන් නම් අපේ හිතුඟා ප්‍රසන්න වෙනවා හිත යකුසලයටපත් වෙනවා. ඒ වගේම ධම්මේ අවිච්ඡප්පසාදනෙන සමන්නාගත හෝති භාගතුන් වහන්සේ දේශනා කරපු මේ උතුම් සද්ධර්මයේ තුල තිබුණා වූ ස්වාක්ඛාත සන්දෙට්ටික අකාලික ආදී මේ සදහම් ගුණ නිතර නිතර නොනින් මෙනෙහි කරනවා නම් ඒ මෙනෙහි කරන පමණට අපේ හිත අකුසලෙන් මිදලා කුසලයේ දිනු වෙලා හිත සමාධිමත් වෙනවා. ඒ වගේම සංඝේ අවිච්ඡප්පසාදනෙන සමන්නාගත හෝති කියපු විදියට අප සරණ ගිය උතුම් සංඝරත්නය සරියුත් මොගලන් මහා කාශ්‍යප ආදී ඒ උතුම් නික්ලේශී මහා සංඝරත්නය නිතර නිතර සිහි කරමින් උන්වහන්සේලා තුල පැවති ආ වූ සුපටිපන්න උජුපටිපන්න ආදී ඒ වගේම ලෝකයට උතුම් වූ පින්කෙතක් කියන මෙන්න මේ ගුණාංග නිතර නිතර සිහි කරන්න පුළුවන් නම් අපේ හිතේ ලොකු සැනසීමක් ඇති වෙනවා, ආධ්‍යාත්මික සුවය දිනු වෙනවා, අකුසලයටපත් වෙනවා. ඊළඟ කාරණේ තමයි අරියකන්තේහි සීලේහි සමන්නාගතෝ හෝති. සමාධි සංවත්තනිකේහි සමාධි සංවත්තනික වූ ආරේකාන්ත වූ සීලෙන් යුක්ත වීම. සාමාන්‍ය සීලය කියලා කියන්නේ කායික වාචික සංවරය. අපි නිතර රකින පංච සීලය. අන්නේ පංච සීලයේ මැනවින් තේරුම් අරගෙන සම්මාදිට්ඨිය යුක්තව කම්මසකතා සම්මාදිට්ඨිය ආරි සම්මාදිට්ඨියෙන් යුක්තව අපට සිල්වන්ත වෙන්න පුළුවන් නම් ඒ සීලය හුදෙක් සීලේ පමණක් නෙවෙයි ඒක උතුම් ආර්යයන් වහන්සේලා විසින් වර්ණා කරපු සීලයක් බවට පත් වෙනවා. අරියකන්තේහි සීලේහි ඒක ආර්යකාන්ත සීලයක් වෙනවා. ඒ වගේ මේ සීලය සමාධි සංවත්තනිකේහි සමාධි සංවත්තනික සමාධියට උපකාරයක් වෙනවා. ඒ සමාධිය ප්‍රඥාට උපකාරයක් වෙනවා. අප සැබැලෙස්සම ශ්‍රද්ධාවට පත් වුණා නම් බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන් කෙරෙහි ප්‍රසාදයක් අපි ඇති වුණා නම් ඒ ඇතිවන ප්‍රසාදය හේතුවෙන් අපි සිල්වන්ත වෙනවා. ඒ සිල්වන්ත භාවය නිකන් සිල්වන්ත භාවයක් නෙවෙයි. දිට්ඨින්ච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කියපු විදියට දෘෂ්ටිං වලට නොවැටෙන ඇත නැත කියන අන්ත දෙකෙන් දුරු වෙලා හේතුඵල දහම නැත්නම් පංච උපාදානස්කන්ධය නැත්නම් පටිසම්පාදයේ ඉදප්පච්චතාවය මේ වගේ ධර්මකාරණාවල අවබෝධයෙන් යුක්තව ඇති කරගන්නා වූ සීලය තමයි වඩාත්ම බුදුදහමේ අගය කරන්නේ. අන්නේ සීලය එකතකින් සමාධියට හේතුවක් වෙනවා. ඒ වගේ මේ සීලය ප්‍රඥාවට හේතුවක් වෙනවා. ප්‍රඥාව සමග මුසු වෙච්ච සීලයක් බවට පත් වෙනවා. අන්න එහෙම වුණොත් තමයි සැබෑලෙසම අපේ සීලය බුදුදහම තුල අගය කරන සීලයක් බවට පත් වෙන්නේ. යම්කිසි කෙනෙක් මෙන්න මේ ගුණාංග වලින් යුක්ත නම් ඒ කෙනාට තමන්ගේ පරලෝක ගතිය ගැන ලොකු විශ්වාසනීයත්වයක් ඇති වෙනවා. ඒ කෙනා ජීවිතයේ සංකීර්ණ අවස්ථාවක මිය ගියත් අනතුරකින් මිය ගියත් එහෙම නැත්නම් වෙනත් කෙනෙකුගේ ප්‍රහාරයකින් මිය ගියත් කාලයක් එක්තැන් වෙලා ලෙඩවැලි ඉඳලා මිය ගියත් ඒ තැනැත්තාගේ පරලෝක ගතිය දුගතියක් වෙන්නේ නැහැ. ඒ තැනැත්තාගේ ගමන සුගතියක් වෙනවා. ඒ තැනැත්තා නිවන පැත්තටම යොමු වෙලාම ගමන් කරන කෙනෙක් බවට පත් වෙනවා. ඔහු සුගතියක් ලැබෙන විතරක් නෙවෙයි ඔහු සුගතිය ඉපදෙන ස්ථානයත් නැවත ධර්මයේ ප්‍රගුණ කරන්න පුළුවන් පරිසරයක ඉපදෙන කෙනෙක් බවට පත් වෙනවා. පින්තුනි මේක තමයි අපට ලැබෙන ලොකුම රැකවරණය. අපි අවුරුදු 50ක් 60ක් 70ක් 80ක් 100ක් බොහෝම සමෘද්ධිමත් සුඛෝභෝගීව කාලය ගත කරන්න පුළුවන්. ධර්මයට නොපෙමිණිච්ච කෙනෙකුට වුණත් අතීතයේ කලාව පින්කමල අනිසංස විදියට සහ මේ ජීවිතයේ උත්සාහයේ අධ්‍යාපනයේ සද්ධාම්මල ප්‍රතිඵල විදියට කෙනෙකුට බොහොම සෞභාග්‍යමත් සුඛෝභෝගී සාමකාමී ජීවිතයක් ගත කරන්න පුළුවන්. නමුත් ඒ මේ ජීවිතය ගත කරන ආකාරය නෙවෙයි කෙනෙකුගේ සාර්ථකත්වය බලන්නේ. බුදුදහම තුල කෙනෙකුගේ සාර්ථකත්වය බලන්නේ මේ ජීවිතය වගේම ඔහු මරණයෙන් පස්සේ තත්වෙන තත්වය ගැනත් බලනවා. අන්න ඒ තුලින් තමයි කෙනෙකුගේ සාර්ථකත්වය කෙනෙකුගේ දක්ෂතාවය මනින්නේ. එනිසා පින්නතුනි අපි නිතර කල්පනා කළ යුතු කාරණයක් තියෙනවා. ඒ තමයි අපි කැමති ප්‍රියමනාප සීලම දේවල් වලින් අපට කිසියම් දවසක වෙන් වෙලා යන්න සිද්ධ වෙන බව කල් තියාම නිතර නිතර මෙනෙහි කරන්නට ඕන. බුදුරජාණන් වහන්සේ මේක ස්වාමින් වහන්සේලාට පමණක් නෙවෙයි ඉත්තිහාවා පුරිසේනවා ගහට්ටහෙනවා පබජිතයෙනවා කියලා. ස්ත්‍රියක් වුණත් ඒවාගේ පුරුසයෙක් වුණත් ගිහෙක් වුණත් ස්වාමීන් වහන්සේ කෙනෙක් වුණත් හැම දෙනාම නිතරම සිහිකල යුතු කාරණයක් විදිහට දක්වනවා. අද අප සන්තකෝ යම් කිසි දෙයක් තියෙනවා නම් ඒව කිසියම් අවස්ථාවක තමන්ට අහිමි වෙන්න පුළුවන් කියන ස්වභාවය අඩුගානේ දවසට එක තත්පර දෙකක් හරි තමන්ගේ නෙද්දක පියාගෙන හිතන්න. ඒ තුලින් තමන්ගේ ආධ්‍යාත්මික ලොකු දියුණුවක් ඇති වෙනවා. ඒ වගේම මරණ ධම්මෝහි මරණං අනතීතෝ තියා බින්හන් පච්චවේකේ තබ්බං. අපි හැමදාම ජීවත් වෙන අය නෙවෙයි. කවදා හරි දවසක තමන්ට මේ ජීවිතයෙන් සමු ගන්නට සිද්ධ වෙනවා. මරණයට පත්වන්න සිද්ධ වෙන බව කල්පියාම මෙනෙහි කළ තියන්න. ඒක ඒකාන්තකෙන් මරණ අනුසති බහන වැඩිමක් වෙනවා. අනිත් අතින් අප්‍රමාදී බවට හේතුවක් වෙනවා. ඒ වගේම මේ ගමනට තමන් කලින් සූදානම් වීමක් වෙනවා. බොහෝ දෙනා මරණාසන්න මොහොතේ වික්ෂිප්ත බවට පත් වෙන්නේ සහ තමන්ගේ ළඟම ඥාතීන් මිය යන අවස්ථාවේදී බොහෝම කලබලයට අපහසුතාවයට පත් වෙන්නේ මේ කරුණ ගැන කල්තියා සිතා නොසිටීම හේතුවෙන්. එනිසා පින්වත්නි බුදුහාඳුරන් නිතරම මෙනෙහි කරන්න කියපු කාරණේ අඩුගානේ දවසට විනාඩියක් හරි සිහි කරන්න ජීවිතං අනියතං මරණං නියතං කියලා. ඔබේ ජීවිතයේ මරණයට පත් වෙලා ඔබේ දේහයේ දෙනක් මත තියෙන ආකාරය දවසට විනාඩියක් හරි මෙනෙහි කරන්න. ඒ විතරක් නෙවෙයි ඔබ ඊටාම ප්‍රියමනාප ඔබේ ඥාතීන් ඉන්නවා හිතවතුන් ඉන්නවා. අන්න ඒ අයගෙන් එක්කෙනෙක් හරි දෙන්නෙක් හරි හතර දෙනෙක් හරි පස් දෙනෙක් හරි දහ දෙනෙක් හරි ඔබ තෝරගෙන අන්න ඒ අයත් ඔබේ දැස ඉදිරිපිට දීම මිය යන ආකාරය කලින් ඔබ මෙනෙහි කළ තියන්න. එයාගේ මරණයට ඔබ සහභාගී වෙන ආකාරය කලින්ම හිතලා තියන්න. එවැනි අවස්ථාවක් ආවොතින් ඔබ එහෙකට කොයිතරම් ආකාරයෙන්ද මුහුණ දෙන්නේ? ඔබ මානසික ශක්තිමත්ත්වයකට මුහුණ දෙන සූදානන්ද කියලා කල්පියාම හිතලා තියන්න. මේක පුළුවන් නම් දිනපතාම සිහිපත් කරන්න පින්තුණි අපේ ලොකු දිනුවක් වෙනවා. එක අතකින් අපි ඒ සඳහා මානසික සූදානම් වෙනවා. අනිත් අතින් අපි එයට ධර්මයෙන් උදව්වක් කරලා තියෙන එයාගේ ජීවිත සුගතිගාමී වෙන ආකාරයද. මේ දෙකම වැදගත්. මේ සියල්ලක්ම අපි අත්හරින ගමන් ඊට පස්සේ සිහිපත් කළ යුතු කාරණයක් දේශනා කළා. ඒ තමයි කම්මස්සකෝමි කම්මදායාදෝ කම්මයෝනි කම්මබන්දෝ කම්මපටිසරණෝ ආදි වශයෙන් දේශනා කළා. කර්මය තමයි අපේ සැබෑ උරුමය කියන එක නිතර නිතර මෙනෙහි කරන්න. අපේ ලෙඩ වුණත් මහලු වුණත් ප්‍රිය විප්‍රයෝගයට පත් වුණත් මරණයට පත් වුණත් අපාත් නොහැර යන එක දෙයක් තියෙනවා. ඒ තමයි අප සිද්ධ කරන කුසහ කුසල කර්ම. ඒ අතරුණු තව සිද්ධ කරන හිත පිරිසුදෝ සිදු කරන කුසල කර්ම ඒසෝ නිදිහි සුනිහිතෝ අජෙයෝ අනුගාමිකෝ පහය ගමනීයේසු ඒතමාදෑ ගච්ඡතී කියපු විදියට මනාව තැම්පත් කරපු පුණ්‍ය නිධානයක් බවට පත් වෙලා කුසල නිධානයක් බවට පත් වෙලා අපේ සසර ගමනට උපකාරවත් වෙනවා. මෙන්න මේකට පිනොතින අපි කලිම සූදානම් වෙලා ඉන්නට ඕන. බෞද්ධයන් වශයෙන් අප ලබන ලොකුම රැකවරණය ආරක්ෂාව රක්ෂණය තමයි මරණයෙන් පස්සේ සුගතිගාමී වන්නට අවස්ථාව ලැබීම. මේක පින්නතුනේ සරල දෙයක් නෙවෙයි. මේ සඳහා අපි කලින්ම සූදානම් වෙලා ඉන්නට ඕන. කලින්ම මේ ගැන හිතලා තියන්නට ඕන. මරණාසන කාලය වන විට බොහෝ දෙනෙක් දුගතිගාමි වෙන්න හේතු වෙන කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි තමන් ඇසුරු කරන පුද්ගලයන් බඩු භාණ්ඩ දේපළවලට තියෙන දැඩි ආසාව. ලෝභය. ඊළඟට අපි ඇසුරු කරන ඇත් එක තියෙන අමනාපකම් ද්වේෂය. කල්පනා කරලා බලන්න පිනතුණි එක මොහොතෙන් අපේ ජීවිතයෙන් අපි සමුගන්න වෙලාවේදී දැනට අප සන්තකව තියෙන දේවල් අත්හරින්න කොයිතරම් මානසිකව සූදානම්ද කියලා බලන්න. අත්හරිනවා කියන්නේ ඒව දාන ආදී පින්කම් සඳහා දෙන එක නෙවෙයි. ආමවාසයෙන් නැබේ අපේ ඥාතීන්ට ඒව අත්හැරලා යන්නට අපි මානසිකව සූදානම්ද කියලා මොහොතකට සිහිපත් කළා බලන්න. එහෙම බැරි නම් කලින්ම මේ සඳහා පුහුණු වෙලින්න පිනතුනි. දානය පුරුදු කරන්න අත්හැරීම පුරුදු කළා හැකිතාක් දුරට මේ ත්‍යාගවන්ත භාවය නැත්තම් ඡාග සම්පදාව දිනු කළ තියෙනට ඕන සුගතිගාමි වන්නට නම්. අනිත් දේ තමයි අනිත් පැය සමග තියෙන අමනාපය. ඇතැම් විට අපි කාලයක් සුහඳව හිටියත් මරණාසන කාලය අපට ඇති වෙන ලෙඩ දුක් හේතුවෙන් නොඑක් කාරණා මත අපි ළඟම ඉන්න ඇස් සමග අමනාපකම් ඇති වෙන්න පුළුවන්. අපට කරන සැලකිලි අඩුවීමෙන් හෝ අපට උපස්ථාන කිරීමේදී සිදු වන අඩුපාඩුවක් නිසා හෝ බෙහෙතක් එහෙතක් ආහාරයක් වෙලාවට නොලැබීම නිසා හෝ අවසාන මොහොතේ කෙනෙක් ගැන අමනාපයක් ඇති වෙන්න පුළුවන්. නැත්නම් අපි කාලයක් තිස්සේ අමනාපවල හිටිය කෙනෙක් ඇතැම් විට අපි කෙරෙහිම කරුණාවෙන් අපිව බලන්න එන්න පුළුවන් ජීවිත අවසාන මොහොතේ. සමහර වෙලාවට අපි මේ ගැන කෙනා ගැන දැඩි අමනාපෙන් හිටියොතින් ඒ අවසාන මොහොතේ මේ කෙනා දැකලා අපේ ජීවිතයේ දුගතිගාමි වෙන්න පුළුවන්. පින්නුතුනි මේක සරල දෙයක් නෙවෙයි. මේක කල් තියාම හොඳවට මෙනෙහි කළ තියන්න. ඔබ යම් කිසි කෙනෙක් ගැන අමනාපයක් තියෙනවා නම් කලින් මේක විසඳගෙන තියාගන්න. එයාට සමාව දීලා, එයාට මෛත්‍රිය වඩලා, එයා තමන් කායිකව නැති වුණත් මානසිකව මිතුරෙක් බවට පත් කරගෙන ඉන්න. එයා ඕනම වෙලාවක ඔබේ මරණාසන්න මොහොතේ ඔබ මුණ ගැහෙන්න එන්න පුළුවන්. එයා බොහෝ විට එන්නේ ඔබට කරදරයක් කරන්න නෙවෙයි. ඔබෙන් යමක් ඉල්ලගන්න නෙවෙයි. එයා එන්නේ ඔබේ අසරණ තත්ත්වය දැකලා ඔබට පිහිට වෙන්න. ඔබ සනසන්න එන්නේ. අන්නේ එන කෙනාට කොහොමද ඔබ ප්‍රතිචාර දක්වන්නේ? ඒ කෙනාගේ දැක්මෙන් ඔබේ හිතේ වෙනසක්, අමනාපයක්, ද්වේෂයක් ඇති නොවන විදියට ඔබ මානසික සෝදානන්ද කියලා කල් තියාම සිහිපත් කළ බලන්න. ඒ වගේම ඔබට අවසාන මොහොතේ වතුර ටික දී ගන්න කෙනෙක් නැති වෙන්න පුළුවන්. ඇතැම්ට ඔබේ ළඟ හුඟාක් වෙල ඉඳලා කෙනෙක් කුමන හෝ කටයුත්තකට ඈතට ගිහිපු වෙලාවකදී ඔබට දැඩි පිපාසියක් තියෙන වෙලාවේදී ඔබේ ජීවිතය අවසන් වෙන පුළුවන්. අන්නේ වෙලාවේදී ඔබට හිත හදාගන්න බැරි වුණොත් අර අමනාපය නිසාම දුගතිගාමි වෙන්න පුළුවන්. කුසලයේ බලවත් වීමෙන් ඉන්න කෙනෙකුට මේක වෙන්නේ නැහැ. නමුත් කුසලයේ දුර්වල නම් මෙවැනි පොඩි සිද්ධියක් හෝ අපට දුගතිගාමි වන්නට හේතුවක් වෙනවා. අන්නේ නිසා පින්නතුනි මේ සඳහා කලින් අපි සූදානම් වෙන්නට ඕන. ඒ නිසා අපේට තියෙන මේ ද්වේෂයත් දැඩි ලෝභයත් කියන කාරණා දෙක කලින් අපි සමනය කරගෙන අඩු කරගෙන තියෙන්නට ඕන. අන්න ඒ සඳහා හේතු වන ප්‍රධානතම ලෞකික කුසලයේ සඳහන් කරන්නේ මෛත්‍රී භාවනා වැඩි වීම. සීල සත්‍ය සුවපත්ත්වා සුවපත්ත්වා සුවපත්ත්වා කියන මේ මෙස් සිටවිල්ල දවසට වාර ගානක් වඩලා තියන්න පින්නතුනි. මෛත්‍රී වැඩි වීම ආනිසංස සියපි මාතා යතානියම් පුත්තං ආයුසා ඒක පුත්ත මනුරක්කෙහි කියපු විදියට අම්මා කෙනෙක් තමන්ගේම දරුවා දෙස බලන ආකාරයෙන් ඔබේ දැස ඉදිරිපිටට එන කෙනා ගැන බලන්න පුළුවන් විදියට ඔබ කලින්ම මනස සකස් කරගෙන මානසිකව සූදානමින් ඉන්න. එසේ නොවුනොතින් අපේ අවසාන මොහොත ගැන අපට ඇතැම් විට නිශ්චිත නිගමනයකට කලින් එන්න බැරි වෙනවා. ඒ සඳහා ධර්මය තුළින් අපි උපරිම ලෙස උපකාරවත් බව ලබන්නට ඕන, පිහිට ලබා ගන්නට ඕන. ඒ වගේම අපි නිතරම බුදුහාඳුරන්ගේ ගුණ, ධර්මයේ ගුණ, සංඝරත්නයේ ගුණ සිහිපත් කරගෙන ශ්‍රද්ධාවන්ත භාවයට පත්වලා ඉන්නවා නම් අපට දවසට වැඩිපුර වාර ගණක් මතක් වෙන්නට ඕන මෙන්න මේ ත්‍රිවිධ රත්නය. බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන දවසට වැඩිපුර වාර ගණයක් ඔබට මතක් වෙනවා නම්, ඔබ කළා වූ පින්කම් වැඩිපුර දවසට මතක් වෙනවා නම්, දීපු දානයන්, රැකපු සීලයන්, වඩපු භාවනාවන්, අනුමෝදන් කරපු පුණ්‍යානුමෝදනා මේ ආදී දවසට වැඩිපුර වාර ගණක් ඔබට මතක් වෙනවා නම් මේකෙන් අපට කිසියම් විදිහෙහි සැනසීමක් ඇති කරගන්න පුළුවන්. අපි සුගතිගාමි මාවතක ඉන්නවා කියන කාරණය අන්නේ මානසික පාරිශුද්ධත්වය සමගම අපට දැක ගන්න පුළුවන් දෙයක් තමයි මංගල සූත්‍රයේ සඳහන් වන ආකාරයට දිනකට වැඩිපුර මංගල කරුණු ප්‍රමාණයක් අපේ ජීවිතය තුළ සිද්ධවන්නට ඕන. මනසාචේ පසන්නේන භාසතිවා කරෝතිවා කියපු විදියට අපේ මනස අපි පිරිසුදු තියාගත්තනම් ඒ තියාගන්න ප්‍රමාණයට අපෙන් සිද්ධ වෙන කායික වාචික දේවල් නිවැරදි, ඒවා කුසල බවට පත් වෙනවා, පින්කම් බවට පත් වෙනවා. අන්නේ අපට ලෞකික ජීවිතයේ දැක ගන්න පුළුවන් ලක්ෂණ තමයි මංගල සූත්‍රයෙන් දැක්වෙන්නේ. මාතා පිතූ පට්ඨානං, අම්මට තාත්තට අපි සලකනවා, පුත දානස සංඝෝ, දරුවන්ට සංග්‍රහ කරනවා, දානංච නිතර දන් දෙනවා, කාලේන ධම්ම සවනං සුසුසු කාලේ ධර්ම ශ්‍රවණය කරනවා, කාලේන ධම්ම සාකච්ඡා සුසුසු කාලේ ධර්ම සාකච්ඡා කරනවා, ආරති විරති පාපා අකුසලෙන් මිදලා පංචශීලයේ ගත කරනවා, කතඤ්ඤුතා අපේ කෘතවේදී වෙනවා, අරිය සත්‍යාන දස්සනං ආර්ය සත්‍ය දකින්නට නැත්නම් චතුරාර්ය සත්‍ය තේරුම් ගන්නට අපි උත්සාහ කරනවා. මෙන්න මේ වගේ ගුණාංග පින්නතුනි අපේ ජීවිතයේ දවසට වැඩිපුර වාර ගණනක් සිදු වෙනවා නම් සිහිපත් වෙනවා නම් අපට ඒ ගැන මෙනෙහි කරන්න පුළුවන් නම් මේකිනුත් අපට පේනවා අපි සුගතියට සෝදානමින් ඉන්න කෙනෙක් කියන කාරණේ. මේක පින්නතුනි අපට ලැබෙන ලොකු ආරක්ෂාවක්. බෞද්ධයන් වශයෙන් ඉන්න අපි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වශයෙන් ජීවිතය ගත කරන අපට තියෙන ලොකුම රැකවරණය තමයි අපි කිසිදාක දුගතිය යන්නේ නැහැ කියන රැකවරණයක් අපට තියෙනට ඕන. කෙනෙකුට හිතෙන්න පුළුවන් අපි සෝතාපන්න නොවුනොතින් අපි දුගතිගාමි වෙන්න පුළුවන් කියලා. සුගතිගාමි සෝතාපන්න වෙච්ච කෙනෙක් ඕනෑම වෙලාවක දුගතියට යන්න පුළුවන්. ඒ වුණත් පින්නොතුනේ බුදුරජාණන් වහන්සේ තාම පැහැදිලිව ධර්මයේ දේශනා කරනවා. විශේෂයෙන්ම සංඛාර උප්පත්ති සූත්‍රය වැනි සූත්‍රය දේශනා කරනවා. සද්ධා සීල ශ්‍රුත ත්‍යාග ප්‍රඥා කියන මෙන්න මේ කරුණු යම් කිසි කෙනෙක් ඉහෙලටම වඩලා තියෙනවා නම් ශ්‍රද්ධාව, සිල්වන්ත භාවය, ශ්‍රුතවන්ත භාවය, ත්‍යාගවන්ත භාවය, නැත්නම් දන් දීම, ප්‍රඥාව. මෙන්න මේ කරුණු ජීවිතයේ නිරතුරුව පුහුණු කළ තියෙනවා නම් කෙනෙක් ඒතනත්තා දුගතිගාමි වෙන්නේ නැහැ. ඒතනත්තා සෝවන් නොවුනත් මාර්ගඵල නොලැබුවත් ඒ තැනැත්තාට නැවත සුගතියකට යන්නට හැකියාව තියෙනවා. සුගතියට යනවා විතරක් නෙවෙයි, ඒ තැනැත්තා මනුස්ස ලෝකෙට එනවා නම් ඉපදෙන ස්ථානය, ඉපදෙන කුලය මේ ආදී අත ඔහුට කලින් තීරණය කරන්න පුළුවන් හැකියාව තියෙනවා මේ කුසල හේතුයි. ඒ තැනැත්තා කැමති නම් කැමති දිවි ලෝකෙක ඉපදෙන්න පුළුවන්, බ්‍රහ්ම ලෝකෙක ඉපදෙන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, මේ ජීවිත කාලයේම සෝවානාදී මාර්ගවල ලබන්න කැමති නම් ඒ සඳහාත් මේ ධර්මකාරණා මේ ගුණාංග තමන්ට හේතු වෙන බව සංඛාර උප්පත්ති සූත්‍රයේ ඉතාම පැහැදිලිව දක්වලා තියෙනවා. අනේ නිසා පින්නතුනේ ධර්මය තුළින් අපට ලොකු රැකවරණයක් ලබා දෙලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ සාරසංගේ කල්පලක්ෂයක් වැනි අති දීර්ඝ කාලයක් දාන ආදී පෙරුන් දහම් පුරලා සුවිශාල කැපවීමක් කරලා SS මස්ලේ දන් දීලා අපි වෙනුවෙන් ලොකු කැපවීමක් කළා තියෙනවා, පරිත්‍යාගයක් කළා තියෙනවා. අනේ පරිත්‍යාගයෙන් අනාවරණය කරපු මේ උතුම් දහම තුළින් අපට පෙන්වා දෙන්නේ දුගතියට නොවැටෙන මාර්ගයත්, සසර දුකෙන් සම්පූර්ණව නිදහස්න මාර්ගයත් තමයි මේ ධර්මය තුළින් අපට දේශනා කළා තියෙන්නේ. අනේ නිසා පිනොත්නි අපි දක්ෂ වෙන්නට ඕන, ජීවිතයේ කොයි අවස්ථාවක මිය ගියත්, කොයි හේතුවෙන් මිය ගියත් දුගතිගාමි නොවන විදියට සුගතියේ හිත පිහිටුවා ගන්න පුළුවන් ආකාරයට ස්ථාවර ආධ්‍යාත්මික දියුණුවක් අපි ඇති කර ගන්නට ඕන. ඒක අපි කිසිසේත්ම ප්‍රමාද කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ සඳහා වහවහම අපි සූදානම් වෙන්නට ඕන. මෙහිදී දේශනා කරන කාරණාවලින් පෙනුතුන ප්‍රධානතම දෙයක් තමයි ශ්‍රද්ධාව කියන කාරණය. බුදුදම සංඝ කියන තෙරුවන කෙරෙහි තියෙන නොවෙනස්සන ප්‍රසාදයේ හේතු වෙනවා නිවනට නැඹුරුව නිවනට නැමුණු කෙනෙක් විදියට කාලය ගත කරා. මේ ශ්‍රද්ධාව ලැබෙන පිණිතුනේ ධර්මශ්‍රවණ හේතුවෙන්. කල්‍යාණ මිත්‍රාශ්‍රයෙන් ධර්මශ්‍රවණය කරනකොට ඒ ධර්මය නුවණින් මෙනෙහි කිරීමේ ප්‍රතිඵල විදියටයි ශ්‍රද්ධාව ඇති වෙන්නේ. අන්නේ ශ්‍රද්ධාව කියන්නේ මොකද්ද? සද්ධාති තථාගතස්ස බෝධින් කියලා දක්වනවා. බුදුරජාණන් වහන්සේ ලබාගත්ව අවබෝධය පිළිබඳව තියෙන විශ්වාසනීයත්වය. මොකද බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්තේ එකක් තමයි, උන්වහන්සේ සුගතිගාමී වෙන මාර්ගය සහ දුගතිගාමී වෙන ක්‍රමය තේරුම් ගත්තා. හිත අපිරිසිදුව නම් අපි ජීවත් වෙන්නේ අපට දුගතියට යන සිද්ධ වෙනවා. හිත පිරිසිදුව නම් කාලය ගත කරන්නේ සුගතියට යන්න පුළුවන්. ධර්ම ශ්‍රවණය කිරීමෙන් මෙන්න මේ අවබෝධය ලැබෙනකොට අපි උත්සාහ ගන්නවා නිතරම ලෝභ ද්වේෂ කියන මේ අකුසලයෙන් දුර වෙලා හිත කුසලයේ තුල පවත්වා ගන්න. මෙහි ප්‍රතිඵල විදියට අපි කරන ඉහළම කුසල තමයි සමත භාවනාවක් සඳහා කාලය ගත කරන්න ඕන. බුද්ධානුස්සති භාවනාව, මෛත්‍රී භාවනාව, අසුභ භාවනාව, ධාතු මනසිකාරය, ධම්මානුස්සති, මරණානුස්සති, සංඝානුස්සති, සීලානුස්සති, දේවතානුස්සති, මේ වගේ භාවනා ක්‍රම 40ක් බුදුදහම තුළ දැක්වෙනවා. අපේ කැමැත්ත පරිදි මේ භාවනා තෝරගෙන ටිකෙන් ටික අපට මේ භාවනා කමඨහනක් ඔස්සේ ජීවිතය සකසා ගන්නට පුළුවන් නම් දවසට වැඩිපුර වාරයක් කාලයක් සමත භාවනාවක් තුළ හිත දියුණු කරන්න පුළුවන් නම් පින්නතුනේ අපේ ජීවිතයේ ලොකු ජයග්‍රහණයක් ඒක. ඒක මරණයෙන් පස්සේ සුගතිගාමි වෙන්නටවත් නිවන සඳහා විතරක් හේතු වන කාරණයක් නෙවෙයි. මේ දහම වැඩපු පමණට සමත භාවනාවක් පුහුණු කර පමණට අපේ හිතේ තියෙන කාමච්ඡන්ද ව්‍යාපාද ආදී නීවරණ යටපත් වෙලා හිතේ ලස්සන දියුණු වෙනවා. මානසික සතුට, ආධ්‍යාත්මික සැනසීම දියුණු වන ආකාරය අපටම දැක ගන්න පුළුවන්. මෙන්න මේ දියුණුව සමගම අපි වඩා වඩාත්ම බුද්ධ රත්නයේ වෙත නැඹුරු වෙනවා. ධර්මයේ ආනිසංස ලැබෙන්න අපි බුදුහාඳුරන්ගේ බුදුගුණ වඩා වඩාත්ම සිහිපත් කරමින් අපේ හිතේ මානසික සැනසීම දිනු කර ගන්නවා. ඒ විතරක් නෙවෙයි. ඒ ධර්මයේ ආනිසංස ලැබෙන්න ධර්මයේ ගුණ සිහි කරනවා. අනේ මේ ධහම කොච්චර මනාව දේශනා කරපු ධහමක්ද? මේ ධහම මේ ජීවිතය තුළදී ආනිසංස ලැබෙනව නේද? මේ ධහම ඉක්මනින්ම ප්‍රතිඵල ලැබෙන දෙයක් නේද? මේ ධහම මා වෙත පමුණුවාගෙන ප්‍රතිඵල ලබන්න පුළුවන් ධහමක් නේද? ඕනෑම කෙනෙකුට එන්න බලන්න කියලා විවෘතව ආරාධනා කරන්න පුළුවන් ධහමක් නේද මේ දේශනා කරේ? ඒ වගේම නුව නැත්තම් විසින් වෙන වෙනම ප්‍රත්‍යක්ෂ කළ යුතු ධහමක් නේද කියන කාරණය අපට මනවින් පසක් වෙනවා. මේ ආධ්‍යාත්මික සුවය, ධර්මයේ ප්‍රතිලාභ අපේ ජීවිතයට ලැබීමත් සමගම. ඉතින් පින්නතුනි, මේ ආනිසංස ලැබීමත් සමගම අපට සංඝ රත්නය ගැන ලොකු ගෞරවයක් හට ගන්නවා. මේ වගේම සුවයට පත් වෙන නේද මේ සංඝ රත්නයත් කටයුතු කරන්නේ. ඒ සංඝ රත්නයේ සියලු කැපවීම කළා තියෙන්නේ ගිහි ගැත්තරැලවිලා සිය ජීවිතේම දහම වෙනුවෙන් කැපකලේ. මේ ආධ්‍යාත්මික සුවය ලබන්න නේද උන්වහන්සේලා නේද මේ දහම මෙතෙක් කලක් ඉතුරු කළ ආවේ, රැගෙන ආවේ? උන්වහන්සේ ලෝකේ අනුත්තර පිණකෙත නේද කියලා සාමින් වහන්සේලා ගැන ලොකු ගෞරවයක්, ශ්‍රද්ධාවක් හටගන්නවා. මෙන්න මේ ශ්‍රද්ධාව සමග පින්නතුනි අපි වඩා වඩාත්ම දහම වෙත නැඹුරු වෙනවා. එයින් අපි සිල්වන්ත වෙනවා. විශේෂයෙන් පංචශීලයේ නිරතුරු ආරක්ෂා කරනවා. යම් කෙනෙක් පංචශීල ආරක්ෂා කරනවා නම් අපි හිතන්නේ අපි පංචශීලයේ රකින්නවා කියලා. නමුත් පින්නතුනි ඇත්තටම වන්නේ අපි පංචශීලයේ පිළිපදිනකොට අපි පංචශීල ආරක්ෂා කරනව නෙවෙයි, ඒ සීලය, ඒ ධර්මයේ විසින් අපව ආරක්ෂා කරනවා. ධම්මෝහවේ රක්ඛති ධම්මචාරින් කියන්නේ මේකයි. ධර්මයේ පිළිපදින කෙනා ධර්මයේ විසින් ආරක්ෂා කරනවා කියලා. බලන්න පිනොතුනි, ප්‍රාණඝාතයෙන් වැළකෙනකොට, සොරකමින් වෙන් වෙනකොට, කාම මිත්‍යාචාරයෙන් දුරු වෙනකොට, බොරු නොකියා ඉන්නකොට, මත් වතුර හා මද්ද්‍රව්‍ය භාවිතයෙන් වෙන් වෙනකොට, කොයිතරම් ආරක්ෂාවක් රැකවරණයක් තමන්ට තමන්ගේ ජීවිතය තුළ ලැබෙනවාද කියලා බලන්න. තමන්ගේ ඉන්න නිවසේදීම අනිත් අය ඔබ කොයිතරම් දුරට ගෞරවයට සම්මානයට භාජනය කරනවාද කියලා ඔබට දැක ගන්න පුළුවන්. යම් කෙනෙක් පංචශීලය රකින්නවා නම් ඒ කෙනා ගැන දක්වන්නේ ඔහු අභයං දේති, අවේරං දේති, අභ්‍යපජ්ජං දේති කියලා. එතනත්තා ලෝකයට අභේදානය දෙන කෙනෙක් වෙනවා, මෛත්‍රිය දෙන කෙනෙක් වෙනවා, ඔහු අවිහිංසාව ලෝකයට දෙන කෙනෙක් බවට පත් වෙනවා. පංචශීලය රකින්න කෙනාගෙන් ලෝකේ කාටවත් වියක්තකක් හටගන්නේ නැහැ. ඒ වගේම ඔබ ඇසුරු කරන අනිත් අයත් පංචශීලය රකින්නවා නම් ඒ අයගෙනුත් ඔබට වියක්තකක් ඇති වෙන්නේ නැහැ. කොච්චර ආරක්ෂාවද රැකවරණයක්ද පින්නතුනි. අන්න ඒ නිසා තමයි ඔබ අනිත් අයට ආදරේ නම් ඔබේ ළඟම සමීපතම ඥාති මිත්‍රාදීන් විතරක් නෙවෙයි, ඔබත් සමග අමනාපයෙන් ඉන්න අයටත් ඔබ මේ දහම දෙන්නට ඕන. එයා දහම වෙත නැඹුරු කරවන්නට ඕන. එයාලා සිල්වන්තය බවට පත් කරන්නට ඕන. එනිසා තමයි එදා ධර්මසෝක රජතුමා සෙල්ලිපිවල සඳහන් කළේ, මගේ සතුරෝද්ධර්මය අසත්වා, මගේ සතුරෝද්ධර්මය හැසිරෙත්වා කියලා. රජතුමා සෙල්ලිපිවල සඳහන් කරනවා, මගේ සතුරෝද්ධර්මය අසත්වා, ධර්මය හැසිරෙත්වා කියලා. ඒ කියන හතුරෙක් වුණත් පින්නතුනි, යම්කිසි කෙනෙක් අපි සමග අමනාප වෙන්න පුළුවන්. හැබැයි ඔහු ධර්මයේ රකින්නවා නම්, ධර්මයේ අහනවා නම්, ඔහු අපට අනතුරක්, හානියක්, වැසණයක් කරන්නේ නැහැ. මෙන්න මේක ලොකු රැකවරණයක් වෙනවා අපට. එතකොට මෙන්න මේ විදියට සිල්වන්ත ශ්‍රද්ධාවන්ත ජීවිතයක් ගත කරනවා නම්, එතනත්තා තුළ ලක්ෂණ කිහිපයක් වැඩෙනවා. දස්සන කාමෝ සීලවතං සද්ධම්මං සෝතු මිච්ඡති විනේය මච්චේ රමලං සවේ සද්දෝති උච්චති කියලා සඳහන් කරනවා. ශ්‍රද්ධාවන්ත කෙනා සිල්වතුන් දකින්නට කැමති. ඔහු සිල්වන්ත වෙන වගේම අනිත් සිල්වතුන් දකින්නටත් කැමතියි. සද්ධම්මං සෝතු මිච්ඡති, ඔහු නිතරම ධර්ම ශ්‍රවණය කරන්න කැමැත්තක් දක්වනවා. විනේය මච්චේ රමලං, මසුරු මල දුරු කරලා එතනත්තා දන් දෙන කෙනෙක් බවට පත් වෙනවා. පින්නතුනේ තමා සන්තකව දේවල් අත්හරින්න පුළුවන් මානසිකත්වයේ කෙනෙක් ඉන්නවා නම් ඒක ලොකු ගුණයක්. එතනත්තා සුගතියට යන්න සූදානම් ඉන්නවා කියන එකයි කර කියන්නේ එකෙන්. පින්නතුනේ මරණයට පත් වෙන බොහෝ මිනිසයන් මරණයෙන් පස්සේ ඉපදෙන්නේ ප්‍රේත ලෝකේ. ඒකට හේතුව තමයි මරණාසන්න මොහොතේ ඇති වෙන ලෝභය හේතුවෙන් බොහෝ දෙනෙක් ප්‍රේත ලෝකෙට යනවා. ලෝභය කියන්නේ පින්නතුනි බාහිර දේවල් තියෙන ආසාව නෙවෙයි. ඇතැම් විට අපිම හරි හම්බ කරපු ධනයට, වස්තුවට, අපේම දේපලවලට, අපේම දරුවන්ට ආසාවෙන් මිය ගිහිල්ලා බොහෝ දෙනෙක් ඒ නිවෙස්, ඉඩකඩම්, දේපල, ඥාතීන් ඇසුරෙම ප්‍රේතයන් වෙලා උපදිනවා. මේක පින්නතුනි ඉතාම අභාග්‍ය සම්පන්න දෙයක්. එනිසා අපි මසුරු මල දුරු කරන්න නිතර ක්‍රියාත්මක වන්නට ඕන. ගෙදර ඉන්න තමන්ගේ අම්මට තාත්තට සලකන්නට ඕන. සහෝදර සහෝදරියන්ට පුළුවන් තරම් උදව්පකාර කරන්නට ඕන. ඒ වගේම තමන්ගේ දරුවන්ට, ඥාතීන්ට හෝ තමා සන්තකවදී අත්හැර යන්නට ඕනම වෙලාවක සුදුසු මානසිකත්වයක ඉන්නට ඕන. ඒ සඳහා හිත හදාගෙන ඉන්නට ඕන. එහෙම නොවුනොත්ින් පින්නතුනේ මරණාසන්න මොහොතේ අපට හිත හදාගන්න බැරි වෙනවා. ඒකෙන් ඉතාම අභාග්‍ය සම්පන්න ලෙස දුගතියට යන්න සිද්ධ වෙනවා. ඇතැමිට තමා ජීවත් වෙන නිවසේම නැවත ඉපදෙන බොහෝ දෙනා ඉන්නවා. ඒ ඉපදෙන්නේ නිකන් නෙවෙයි, අපායේ දුගතිගාමී සත්‍යයන් ඉදියට, ඇතැමිට ප්‍රේතයන් ඉදියට උපදින්නේ. ඉතින් මෙන්න මේ අනතුරු අපි බොහෝ දෙනාට තියෙනවා. ඒක කලින්ම තේරුම් අරගෙන ඒකෙන් අපි බේරෙන විදියට ධර්මානුකූල ජීවිතය ගත කරන්න ඕන. මේ විදියට අපි ශ්‍රද්ධාවන්ත වෙනකොට පින්නොත්තුනි වඩා වඩාත්ම දහම් තුල ඉදිරියට යනවා. ධර්ම ශ්‍රවණය කරන්නට පෙළඹෙනවා. උදේ කම්මස්සකතා සම්මාදිටියෙන් දාන ආදී පින්දහම් කරන විතරක් නෙවෙයි, ඔහු ලෝක යථාර්ථයේ තේරුම් ගන්නට උනන්දු වෙනවා. ඇත්තටම අපේ ජීවිතේ යන මොකද්ද කියලා ඔහු තේරුම් ගන්න උත්සාහ කරනවා. අපේ ජීවිතය කියන්නේ මොකද්ද? අපේ ජීවිතය කියන්නේ ඇසෙන් රූපය දැකීම, කනෙන් ශබ්ද ඇසීම, නාසයෙන් ගඳ සුවඳ, දිවෙන් රස, කයින් පහස, මනසට අරමුණු, ධර්මාලම්බන. මෙන්න මේක තමයි අපේ ජීවිතය කියන්නේ පින්නතුනි. මෙන්න මේ ජීවිතය ගත කරන අපි ඇසට රූපයක් දකින අවස්ථාවේදී අපේ වර්තමාන මානසිකත්වයට අනුව ඇස, කන ආදී මේ ඉන්ද්‍රිය ඒ මොහොතට නිර්මාණය කළ දෙනවා. මේ ආයතන වල සාපේක්ෂව තමයි අපට බාහිර රූප ශබ්ද ආදී පේන්නේ, ඇසෙන්නේ. නමුත් බොහෝ දෙනෙක් හිතන් ඉන්නේ බාහිර රූප ශබ්ද ආදීට අනුරූපවයි තමන්ට පේන්නේ කියලා. නමුත් පින්නතුනි ඒක ඊට වඩා සම්පූර්ණ වෙනස්. බාහිර දේට අනුව නෙවෙයි අපට පේන්නේ, අපේ ආයතන ඉන්ද්‍රිය වලට අනුරූපවයි බාහිර ලෝකය අපි අත්විඳින්නේ. අපේ ඇස්, කන්, ආසාදී ඉන්ද්‍රිය නැත්තම් ආයතන තීරණය වන්නේ අපේ මානසික ස්වභාවයට අනුව. අවිද්‍යාව, ඒ වගේම කර්මය, තෘෂ්ණාව, නිබ්බති ලක්ෂණ නොදෙනීම් මේ ආදී හේතුවල ප්‍රතිඵලයක් විදියට අපි හැම මොහොතෙම අපේ මේ ඇස්, කන්, ආසාදී ඉන්ද්‍රිය අපි අලුත් කරගන්නවා. අන්නේ ආයතනවලට සාපේක්ෂව තමයි අපි මේ මොහොතේ ලෝකය අත්විඳින්නේ. එක මොහොතක එක ආයතනයකින් එක අරමුණක් විතරයි ගන්නෙ. ඇසෙන් රූපය ගන්න අවස්ථාවේදී අනිත් ඉන්ද්‍රිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඇසෙන් වර්ණ රූපය සමගම ඒ ගන්න අත්දැකීමෙන් ස්කන්ධ පංචකයක් හටගන්නවා. ඇස, රූපය, ඒ තුළින් ඇතිවන චක්කු විඤ්ඤාණය, ස්පර්ශය, චක්කු සම්පස්සජා වේදනාව, රූප සංඥා, රූප සංචේතන ආදී මේ ස්කන්ධ පංචකයක් කර්ම විපාක විදියට මේ මොහොතේ පහළ වෙනවා. මෙන්න මේ මුල් අවස්ථාව සැපක්වත් දුකක්වත් නෙවෙයි, කුසලයක්වත් අකුසලයක්වත් නෙවෙයි. මේක උපේක්ෂා සාගත මට්ටමේ අවස්ථාවක්. ඒ විතරක් නෙවෙයි, ඒ පංච විඥානයන්ගෙන් කිසිම දෙයක් සම්පූර්ණම පිරිසිදු දැනගන්නත් අපට පුළුවන් කමක් නැහැ මුල් අවස්ථාවේදී. එතකොට ඒක තේරුම් ගන්නේ කොහොමද අපි? ඇස, රූපය, චක්කු විඥානය මේ ආදී හටගෙන නිරුද්ධ වෙලා ඊට පස්සේ හටගන්නවා විපාක මනෝ ධාතුව, විපාක මනෝ විඥාන ධාතුව. මේ අවස්ථා ගානක් පසු කළ ගිහිල්ලා ඒ සියලක්ම නිරුද්ධ වුණාට පස්සේ ඒ අරබය හටගන්නා වූ සංඥා වේදනා දෙක මනෝ විඥාණයෙන් සිහි කිරීම වශයෙන් නැත්නම් මන ආයතනෙන් සිහි කිරීම වශයෙන් තමයි අපි යම්කිසි දෙයක් ගැන දැනගන්නේ හඳුනගන්නේ. අපි ඇසට ලක්වන රූපේ, කනට පතිත වෙන ශබ්දේ, නාසයට එන ගඳ සුවඳ, දිවට එන රසය, ශරීරයට එන පහස, මේවා අපි මුල් අවස්ථාවේදී ඒවා සම්බන්ධ වෙනවා, ස්පර්ශය ලැබෙනවා. නමුත් ඒ ස්පර්ශයේ තේරුම් ගන්නෙ මොකද්ද කියලා මනෝවිඤ්ඤාණයෙන්. මනෝවිඤ්ඤාණය තේරුම් ගන්න අවස්ථාවේදී අර මුල් විපාක මට්ටමේ ස්කන්ධ පංචකය ආයතන බාහිර අරමුණු සියල්ලක්ම නිරුද්ධ වෙලා තියෙනවා. මේක තමයි පින්නතුණි යථාර්ථය. නමුත් මෙන්න මේ යථාර්ථය නොදන්න නිසා අපි ඇසල රූපයක් දකිනකොට හිතෙන්නේ මේ දැන් මේ මොහොතේ පේන රූපයම දකින්නේ කියලා. නමුත් පින්නොතුනි මේ රූපේ අපට ඇහැට කන්ටැක්ට් වෙනවා. නමුත් ඒක හඳුනගන්නේ රූපේ නිරුද්ධ වුණාට පස්සේ ඒ අතීත අරමුණක් විදියටයි තේරුම් ගන්නෙ කොයි වෙලේ. එතකොට මෙන්න මේ යථාර්ථය නොදැන ගත්තොත් මොකද වෙන්නේ? ඇහැට රූපය පේනකොට ඉදිරිපස රූපය තියෙනවා කියලා හිතුවොත් අවිද්‍යාසහගතව ඒ ඉදිරිපස රූපේ හිත බැසගෙන ඒ රූපේ අවිද්‍යාවෙන් ගැනීම හේතුවෙන් අපි අවිද්‍යාපච්ච සංඛාරා, සංඛාරපච්ච විඥාන ආදී මේ පටිසම්පාද චක්‍රය තුල ගමන් කරලා අපි නිතරම භවය සකස් කරමින් ඉන්නේ. බාහිර ලෝකයක් ඇතයි කියලා නිතරම අරගනිමින් අපි මේ ඉන්නේ. ඒ අරගැනීමට කියන්නේ භවය කියලා. භවය කියලා බාහිරින් ගත්තොත් මොකද වෙන්නේ? භවපච්චා ජාති. ඒ භවය නිසා නිතරම ජාතියකට යන්නට නැවත නැවතත් මේ අපි භවයෙන් ජාතිය සකස් කරගනිමින් ඉන්නේ. ඊට අනුරූපව අපි ඕනම වෙලාවක නැවත භවයෙන් ජාතිය උරුම කරගන්නට සියලුම සුසුකම් ලබාගෙන හින්නේ. ඒ ජාතිය අපි ලබා ගත්තොත් ජාතිපච්චා ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සු පායාසා උප්පජ්ජන්ති කියපු විදියට ජරා මරණ ශෝක පරිදේව ආදී සියලු දුක් සමුදාය අපි වැළඳගෙන ඉන්නේ. මේක තමයි දුක්ඛ සමුදය සත්‍ය කියලා කියන්නේ. මුලින්ම හටගත් ස්කන්ධ පංචකයේ දුක්ඛ සත්‍ය, ඒක දුකක් අසපක්ක්ක් නෙවෙයි, ඒක කුසලයක්වත් අකුසලයක්වත් නෙවෙයි. ඒ ගැන නියම අවබෝධයක් නොතිබ්බොත් මොකද වෙන්නේ? ඒ පිළිබඳ අවිද්‍යාසහගතව අපි ලෝකයක් නිර්මාණය කරගන්නෝ, භවය හදාගන්නෝ, භවයට අනුරූපව ජාති ජරා මරණ අපි සකස් කරගන්නෝ, පරිසම්පාදිය තුල ගමන් කරනවා. මේක දුක්ඛ සමුදය සත්‍යය. මෙන්න මේ දුක්ඛ සත්‍යයේ දුක්ඛ සමුදයෙන් නිරෝධ වන්නට නම් අපි මාර්ගයේ විදිහට තේරුම් ගන්නේ ආරස්ඨංගික මාර්ගය. මෙන්න මේ දැක්ම නිවැරදිව අපි ඇති කරගත්තොත් සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, වායාම, සති, සමාධි කියන මෙන්න මේ ආරසිංහ මාර්ගය තුල අකණ්ඩව අපි මේ දුක් සමුදාය නිදහස් වෙන මාවතේ ගමන් කරනවා. මේ මාර්ගයේ ඊටාම නිවහල් පිවිතුරු, ඊටාම සැනසිලිදායක මාවතක් ආරසිංහික මාර්ගය. ඒක මාර්ග සත්‍යය. බාහිර ලෝකෙන් නිදහස් වෙන ආකාරයට, හටගත් ලෝකෙ නිරුද්ධ වෙන ආකාරයට, නැත්නම් ස්පර්ශ සමුදේ ඉඳලා ස්පර්ශ නිරෝධය අන්තයට ගමන් කිරීම දක්වා වූ මේ ගමන් මඟ විසිතුරු කෙරෙන ආරස්ඨංගික මාර්ගය තුල අපි අපේ ජීවිතයේහි සියලුම කටයුතු සකස් කරගන්නවා, කර්මනාකරණය කරගන්නවා. මෙන්න මේ ප්‍රතිඵල විදියට පින්නතුනි අපේ රාගක්ඛයෝ, දෝසක්ඛයෝ, මෝහක්ඛයෝ විදියට දුක නිරෝධ ආර සත්‍ය වෙත ටිකෙන් ටික ගමන් කරමින් ඉන්නේ. මෙන්න මේ දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන චතුරාර්ය සත්‍යයට අනුගතව අපේ ජීවිත ගත කරන්න පුළුවන් නම් එන්න එනම තමන්ගේ ආධ්‍යාත්මික සුවය දිනු වෙනවා. ඒ දිනු වෙන පමණට අපට බුදුහාමුදුරුවෝ ගැන අප්‍රමාණ ශ්‍රද්ධාවක් නොවෙනස්සන ප්‍රසාදයක් හටගන්නවා. ධර්මරත්නය ගැන, ආර්ය මහා සංඝරත්නය ගැන නොවෙනස්සන ප්‍රසාදයක් ඇති වෙනවා. අපි නිරතුරුව සිල්වන්ත ජීවිතයක් ගත කරනවා. ආර්යකාන්ත සීලය පිළිපදිනවා. අචිද්ද, අකණ්ඩ, අසබල, අකම්මාස ආදී වශයෙන් නොකෙඩුණු සිදුරු නොමැති ලප නැති ඉතාම ලස්සන සිල්වන්ත ජීවිතයක් අපි ගත කරනවා. අඩුපාඩු කලින් කල සිද්ධ වෙන්න පුළුවන්. නමුත් ඒ ඉක්මනින් හදාගෙන අපි පංචශීල අපේ ජීවිතයේ අඛණ්ඩ පිවිතුරු දිවිමඟ ලස්සන කරගැනීමේ මාවත කරගන්නවා අපි. අන්න ඒ තුලින් අපි අපේ ලෝකය ආලෝකවත් කරන මහා රත්නයන් තුන බවට පත් වෙනවා. මෙන්න මේ බුදුදම් සංඝ කියන තෙරුවන. අපි සීලවන්ත ජීවිතයක් ගත කරනවා. ඒ සීලය ආරේකාන්ත වූ සීලයක්, ඒ සීලය සමාධි සංවර්ධනක සීලයක්, ඒ සීලය ප්‍රඥාව සමග මුසුවෙච්ච සීලයක්, ඒ සීලය සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියපු විදියට සම්මා දිට්ඨි පුරේජවන් කියලා සඳහන් වන ආකාරයට මේ ලෝකෝත්තර සම්මා දිට්ඨි සහිතව ආරි සත්‍ය සතර පිළිබඳ අවබෝධයෙන් යුක්තව අපේ රකින්න සීලයක් බවට පත් වෙනවා. ඒ සීලය අපට පහසුවක් වෙනවා. ඒ සීලය අපි සමාධිය සඳහා උපකාරවත් කරගන්නවා. ඒ සිල්වන්ත ජීවිතය ඉන්න ගමන් හැකි තාක් දුරට අපි හිත සමාධිමත් වෙන සමත කමඨහනක් භාවිත කරනවා. හිත සමාධිමත් වෙච්ච පමණට අපි අනිත්‍ය දුක් අනාත්ම කියන ත්‍රිලක්ෂණය නුවණින් මෙනෙහි කරනවා. මෙන්න මේ විදිහට පින්නතුනි මේ ශ්‍රද්ධාව අපි ධනයක් විදිහට ගත කරනවා, සලකනවා. ඒ ශ්‍රද්ධාවෙන් ප්‍රසාදය දිනු වෙනවා. සම්පසාදන ලක්ෂණ විදිහට හරියට උදක ප්‍රසාද මාණික්කයක් කැළඹුණු ජලයකට දැම්මහම ඒ ජලය පිවිතුරු වන්නාසේ අපේ හදවතෙහි ශ්‍රද්ධාව තියෙනකොට අකුසල දහම් යටපත් වෙලා අපේ හිත, අපේ හදවත ලස්සන වෙනවා. ඒ විතරක් නෙමෙයි, සම්පක්ඛන්දන ලක්ෂණ කියලා එකක් තියෙනවා ශ්‍රද්ධාවේ. ශ්‍රද්ධා මූලිකා සබ්බේපි කුසල ධම්මා කියපු විදිහට මේ ශ්‍රද්ධා ඉන්ද්‍රිය, ශ්‍රද්ධා ධනෙ ඉදිරියෙන් යනකොට අපේ ජීවිතයේ සියලුම කුසල ධම්ම අපි ශ්‍රද්ධාව ඉදිරියෙන් තියාගෙන කරන්නේ කොමන දෙයක් කළත්. උදෑසන අවදිවීමෙන් පටන් රාත්‍රියේ නිින්දට යාම දක්වා අපි සිද්ධ කරන සියලුම කටයුතු ශ්‍රද්ධාව පෙරමුණේ තබාගෙන බුදුදම සංඝ කියන තෙරුවනේ ආශිර්වාදය සහ ආදර්ශය මත අපි අපේ ජීවිතයේ සියලුම දේවල් සකස් කරගන්නවා. අනේ ශ්‍රද්ධාව ඇති වෙච්ච පමණට අපි වීරිය ඇති කරගෙන හිත සමාධිමත් කරගෙන සතිය දිනු කරමින් ප්‍රඥා ඉන්ද්‍රිය වැඩෙන ආකාරයට සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන මේ කරුණු තවදුරටත් දිනු කරන ඉන්ද්‍රිය ධර්ම විදියට. ඒව බල ධර්ම විදියට සද්ධා බල, විරිය බල, සති බල, සමාධි බල, ප්‍රඥා බල කියලා බල ධර්ම විදියට මේ ශ්‍රද්ධා ආදී කාරණා දිනු කරගන්නවා. ඒව තවදුරටත් බොජ්ජංග ධර්ම විදියට, මාර්ගාංග විදියට දිනු කරගනිමින් අපේ ජීවිතයේ ඉහළම ඉලක්කය බවට පත් කරගන්නේ සතිපට්ඨානය තුළ වාසය කරමින් රූපාදිස්කන්ධ පංචකය නැත්නම් ඇස ආදී ආයතන සමුදේ ධම්මානුපස්සී විහෙරති, වය ධම්මානුපස්සී විහෙරති කියපු විදියට ඒ හට ගැනීම හා නිරෝධය අපි නිරතුරුව බලමින් වාසය කරනවා. පින්නතුනි මෙන්න මේ ජීවිතය ගත කරන කෙනා නිබ්බාන නින්නෝ, නිබ්බාන පෝනෝ, නිබ්බාන පබ්බහරෝ කියපු විදියට නිවනට නැමුණකොට, නිවනට නැඹුරුකොට නිවන වෙත පහළට යොමු වෙලා අපි හැම වෙලාවෙම කටයුතු කරනවා. ඒ නිවන වෙත නැඹුරු වෙලා යම්සි කෙනෙක් ඉන්නවා කියලා කියන්නේ ඒ තැනැත්තා සුගතිය සඳහා සියලුම කටයුතු සම්පාදනය කරගෙන ඉන්නේ. එවැනි තැනැත්තා ජීවිතයේ කොයිතරම් අභියෝග සම්පන්න සංකීර්ණ අවස්ථාවක ජීවිතය අවසානයට ලඟ වුණත් නැද්දක පියාගත්තත් ඔහු කිසිදාක දුගතිගාමි වෙන කෙනෙක් නෙවෙයි. ඔහු වඩ වඩාත්ම සුගතියට යන කෙනෙක්, මනුස්ස ලෝකයේ, දිවි ලෝකයේ, බ්‍රහ්ම ලෝකයේ ආදී තැන්වල ඉපදෙන කෙනෙක්. ඒ විතරක් නෙවෙයි, එතනත්තා ඉපදෙන ස්ථානය සත්පුරු ශාස්ත්‍රයේ තියෙන සම්බුද්ධ ශාසනයක් තියෙන තැනක උපතක් ලබන ඊළඟ තැනදී මේ තෙරුවන් ඇසුරෙන් ධර්මය පුරුදු පුහුණු කරන්න පුළුවන් තැනක උපතක් ලබන භාග්‍ය සම්පන්න උපතක් හිමි කෙනෙක් බවට පත් වෙනවා. අන්නේ සඳහායි බුදුරජාණන් වහන්සේ අපට මේ සූත්‍රයෙන් මගහසර විවර කළ දෙන්නේ. ද්විතීය මහානාම සූත්‍රය සංයුතනිකායේහි සෝතාපට්ටි සංයුත්තේ එන මේ ද්විතීය මහානාම සූත්‍රයෙන් අපට පැහැදිලි කළ දෙන්නේ අපේ ජීවිතයෙන් මෙලවස් සතුටින් ගත කළා පරලෝ ජීවිතය සුගතිගාමි වෙලා ඒ විතරක් නෙවෙයි මොහොතක් පාසා නිවන වෙත නැඹුරු වෙමින් නිවන අභිමුඛ කරගෙන තමන්ගේ දිවි පෙවෙත සකසා ගන්න මාර්ගයයි මේ සූත්‍රයෙන් අපට පැහැදිලි කළ දෙන්නේ. ඉතින් මේ අනුව අපේ ජීවිත සකසා ගන්නට අපි උත්සාහ ගනිමු. ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය, දිගාසිරි සම්පත් සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. පින්වත්නි, ඔබට අද මේ ශ්‍රවණය කළා වූ ද්විතීය මහා නාම සූත්‍රය ආශ්‍රයෙන් කිසියම් ප්‍රශ්නයක් අහන්නට තියෙනවා නම් අපි ඒ සඳහාත් ඔබට මේ වෙලාවේ අවස්ථාවක් ලබා දෙනවා. අපේ ස්වාමීන් වහන්සේලටත් අවශ්‍ය නම් මේ ආශ්‍රයෙන් යම්කිසි කරුණක් දැනගන්න තියෙනවා නම් ගිහි පින්නතුන් නියෝජනය කළා පින්නතුන්ගේ සුඛාභෝධය සඳහා යම්කිසි දෙයක් පැහැදිලි කරගන්න අවශ්‍ය නම් මේ වෙලාවේ විමසන්න පුළුවන්. සුජාත හාමුදුරන්ට අහන්න පුළුවන් ඕනනම්. දහම් ගැටළු එහෙම තියෙනවා නම් එහෙම නැත්නම් අපි මෙතනින් ධර්ම දේශනාව නිමාවටපත් කරනවා. ඉතින් අපි මේ පින්තුන් බොහෝ වේලාවක් මේ ධර්ම දේශනාව සමග ඒකාත්මීය වෙලා දහමට කැමැත්තෙන් ත්‍රිවිධ රත්නයේ කෙරෙහි ගෞරවයෙන් ඔබ මේ ධර්ම දේශනාවට ඇහුම්කන් දුන්නා. ඉතින් ඔබේ දේශවන් වලින් අහන්න පුළුවන් උතුම්ම දෙය ඔබ මේ ඇහුවේ. ඉතින් ඒ අහපු දේ මතක තියාගෙන හැකිතාක් දුරට ජීවිතය තුළින් මේක සජීවී කරන්න අපි උත්සාහ ගන්නට ඕන. අපේ ජීවිත බොහොම වටින ජීවිත. ඒ ජීවිතය අපි සුගතියක ලැබුව විතරක් නෙවෙයි, හොඳ අධ්‍යාපනයක් ලැබුව විතරක් නෙවෙයි, අපේ ජීවිත වටිනාකම ඉහළටම දිනු කරගන්නට මාර්ගය බුදුහාමුදුරුවෝ දේශනා කළා. අපි කොයිතරම් ධනවත් වුණත්, කොයිතරම් අපි උගත් වුණත්, කොයිතරම් අපට පිරිවර සම්පත් ධනිය තිබුණත්, අපි මරණයට පත්වෙච්ච ගමන් අපේ මේ ශරීරයේ වටිනාකම සම්පූර්ණ නැති වෙලා යනවා. ගෙදර වුණත් වැඩි වෙලාවක් අපේ ශරීරය තියාගන්නේ. එතකොට පේනවා අපේ ජීවිතය කොයිතරම් වටිනවද කියලා. පින්නතුනේ වටින ශරීරයක් නෙවෙයි ඇත්තටම අපි මේ පාවිච්චි කරන්නේ. අන්නේ නොවටිනා ජීවිතයට ඉහළම වටිනාකම ලබා දෙන්නටයි බුදුරජාණන් වහන්සේ කෙනේ ධර්ම දේශනා කරන්නේ. යම් කෙනෙක් ආධ්‍යාත්මික දියුණුවක් නම් මඟඵලලාභී උතුමෙක් නම් උතුම් අරහතයට පත් වුණා නම් ඒ තැනැත්තා පාවිච්චි කරපු දේවලුත් පූජනීය වස්තු බවට පත් වෙනවා. ඒ තැනැත්තාගේ ශාරීරික කොටසුත් පූජනීය වස්තු බවට ධාතු කරඬු වල තියලා වැඳලා මිනිසුන්ගේ සුගතිගාමි වෙන මට්ටමට අපේ ජීවිතයේ වටිනාකම ඉහළ තලයක තබනවා මේ බුදුදහම තුලින්. ඒ නිසා පින්නතුනි අපේ මේ ශරීරය අපි පාවිච්චි කරන දේවල් මරණයෙන් පස්සේ මේ මහා පොළොව මත වලදාන දේවල් නෙවෙයි පින්නතුනි. ඒ දේවල් පූජනීය වස්තු බවට පත් වෙන විදියට ලෝකයට කුසල් කරගන්න මට්ටමට දිනු කරලන මාවතයි බුදුදහම තුළින් අපට පැහැදිලි කළ දෙන්න තියෙනවා. ඉතින් අන්නේ වටිනාකම වහවහම අපේ ජීවිතේට ලබා දෙන්නට අපි ක්‍රියා කරන්න ඕන. ඉතින් ඒ සඳහා සියලු අනුශාසනා දහම තුල ත්‍රිපිටකය තුල සඳහන් වෙනවා. ඒ නිසා අපි රැකී ආරක්ෂා කරලා මේ හැමදේම කරන්නේ මේ ජීවත් වෙන කාලෙට විතරයි. නමුත් පින්නතුනි සසර ගමනට ලොකු මග වියදමක් අප මේ ජීවිත කාලය තුල රැස් කර ගන්නට ඕන. බුදුරජාණන් වහන්සේ සාරාංශික කාලපලක්ෂයක කරපු මහා ගවේෂණයක මහා සසර සාගරයක පිහිනා ගිහිල්ලා උන්වහන්සේ සාගර පතුලෙන් උකහාගෙන ඉහළට ගත්තු මහා ධනයන් 37ක් තියෙනවා. ඒ තමයි සත්‍රිස් බෝධිපාසික ධර්ම. සතර සතිපට්ඨානය, සතර ඍද්ධිපාද, සතර සම්‍යක් ප්‍රධාන වීරිය, ඒ වගේම පංච බල, ඒ වගේම පංච ඉන්ද්‍රිය, සත්‍යබෝධංග ආරසිංහ මාර්ග. මෙන්න මේ ධර්ම 37 තමයි මේ සම්බුද්ධ ශාසනය නැවති මහා සාගර පතුලේ තියෙන අගනා මිනිමුරු බඳු වටිනා වස්තුන්. අන්නේ වස්තුන් අපි මතු කරගෙන ඒවා අපේ චිත්ත සංතානය තුළ ජනිත කරගෙන පෝෂණය කරගෙන අපේ ජීවිතයට මේ අගනා මුතු මිනි වලින් ජීවිතයේ වටිනාකම වැඩි කරගන්නටත් ජීවිතේ ලස්සන කරගන්නටත් අපි කටයුතු කරමු. ඉතින් ඒ සඳහා අපි දිනෙන් දින උත්සාහ කරගෙන මේ ධර්ම මාර්ගය ඉදිරියට යන්නට ක්‍රියා කරමු. රැස් කරගත් නූතන පින්දහමල බලයෙන් අප නමින් මියගේ කිසියම් ඥාති පිරිසක් පින් අපේක්ෂාවකින් සිටිත් නම් ඒ සියලු ඥාතීහුද මේ පින දැක සුවපත් විය හැකි යම් තාක් සත්‍යයන් විශ්සේ කොතනක හෝ වෙත්නම් ඒ සියලු දෙනාද මේ පින දැක සුවපත්ත්වා අවසන උතුම් වූ නිවනින් සැනසෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපි මියගේ ඥාතීන්ටත් පුණ්‍යානුමෝදනා කිරීමක් වශයෙන් සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු. රැස් කරගත් මේ උතුම් කුසල දහමල් හේතුවෙන් සමදෘෂ්ටික දෙවියනොත් මේ කුසල අනුමෝදන්ව ඔබ අප හැම දෙනාමත් සම්බුද්ධ ශාසනයත් ලෝකයත් බොහෝ කාලයක් රැකදෙත්වා. විශේෂයෙන්ම පින්තුන්ට අවවාද අනුශාසනා කරන ගෞරවනීය ශාන්ත ස්වාමීන් වහන්සේටත් සුජාත හාමුදුරුවෝ ඇතුළු විමල රත්න හාමුදුරුවෝ විමල කීර්ති හාමුදුරුවෝ ඇතුළු ඒ ස්වාමීන් වහන්සේලාටත් දෙවියන්ගේ ආරක්ෂාව සැලසේවා. උන්වහන්සේලාගේ ආධ්‍යාත්මික අධ්‍යාපන කටයුතු සඵල කරගන්නට දෙවියන්ගේ දැහැමි රැකවරණේ ආශිර්වාදයක් සැලසේවා. පින්නතුන්ගේ පවුලල ඥාති මිත්‍රාදීන් හැම දෙනාටමත් දෙවියන්ගේ ආශිර්වාදයෙන් සැලසේවා කියන පැතුමෙන් අපි දෙවියන්ටත් පුණ්‍ය අනුමෝදනා කරමු. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනම්. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනම්. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. ධර්ම ශ්‍රවණය කිරීමේ ලබාගත් මේ සියලු කුසල දහමල බලයෙන් පින දුන් හැම දිනාටම මෙලොව සැන් නිදුක් නිරෝගී සම්පන්නිය චිරජීවනයේ සලසා ගන්නට මේ උතුම් පින්කමත් කුසලයට ආශිර්වාදයක් වේවා. සසර ජීවිත සුවපත්ව ප්‍රාර්ථනානුකූලව උතුම් වූ නිවන් සුවය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තා ච නින්දුක්ඛා භයම් පන්තා ච නිම්භයා සෝකම් පන්තා ච නිස්සෝකා හොන්තු සම්බේ පිපානිනෝ. දුකින් පේලෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පේලෙන සත් බිය නැති වෙත්වා සොවින් තැවෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. හැම දෙනාටම තෙරුවන් සරණයි.